කාමර 1000කින් සමන්විත ආවාසයක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට පූජා කළා. අන්නේකට කියනවා පූර්වාරාමයේ කියලා, ඒ වගේම එකට කියනවා මිගාරමාතු ප්‍රාසාදය කියලා. මිගාර කියලා කියන්නේ විසාකා උපාසිකා විවාහ වෙච්ච පවුල් પરම්පරාවට කියන නම. එතකොට මේ පවුලේ සියලු දෙනා මිගාර මාතා කියලා විසාකා මහ උපාසිකාවට ගෞරව නාමයක් පුද කළා. ඊට පස්සේ විසාකාව ඒ නමිනුත් ප්‍රසිද්ධ වුණා. අන්නේ විසාකාව තමයි අර ප්‍රාසාදය පූර්වාරාමයේ කෙරෙව්වේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී වැඩ සිටියේ ඒ පූර්වාරාම විහාරයේ. ඒ දවස්වල වාසෙට්ඨ භාරද්වාජ කියලා ශ්‍රාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමක් උපසම්පදා කටයුත්තකට පුහුණු වෙමින් හිටියා. එදා බුදුරජාණන් වහන්සේ සවස් වරුවේ ඒ විහාරේ හේවණැල්ල තියෙන පැත්තේ සක්මන් කර කර වැඩ සිටියා. සක්මන් කර කර වැඩ සිටිනවා මේ වාසෙට්ට භාරද්වාජ ස්වාමීන් වහන්සේලා දැක්කා. දැකලා කතා වුණා, අන්න බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් වැඩ සිටිනවා, අපි එතෙන්ට යමු. අපි එතෙන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සක්මන් කරන තැනට අපි ගිහිල්ලා හිටියොත් අපිට බුදුරජාණන් වහන්සේගෙන් බණ ටිකක් අසා ගන්නට අවස්ථාවක් ලැබේවි කියලා මේ ස්වාමීන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ සක්මන් කරද්දී බුදුරජාණන් වහන්සේ පිටුපසින් පැත්තකින් වෙන්න මේ ස්වාමීන් වහන්සේලා සක්මන් කළා. අපි සමහර අවස්ථාවල එහෙම කරනවා නේද? කවුරු හරි කෙනෙක් එහාට මෙහාට සක්මන් කර කර ඉන්නකොට කතාවට පැටලෙන්න ඕන කමක් තියෙනවනම් අපිත් මොකද කරන්නේ? හිමීට ගිහිල්ලා එයත් එක්කම සක්මන් කරනකට යා මොන හරි ආනකට අපි උත්තර දෙනවා. එහෙම තමයි ඊට පස්සේ කතාවට වැටෙන්නේ. ඒ වගේ එකක් මෙතන වුණේ. ඉතින් මේ දිනම මේ ස්වාමීන් වහන්සේලා දිනම සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා දිහා බලලා කියනවා, වාසිට්ඨේනි, දැන් ඔබ ඊටාම උසස්සයි සම්මත බ්‍රාහ්මණ කුලේ බ්‍රාහ්මණ වංශෙන් පැවිදි වෙලා මේ ශ්‍රමණ ජීවිතයට පත් උනේ. මේ ගැන මේ බ්‍රාහ්මණ සමාජයේ උදවිය ඔබට දොස් කියන්නේ නැද්ද? ආක්‍රෝෂ පරිභව කරන්නේ නැද්ද? එතකොට ඒ වාසෙට්ඨ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා කියා හිටියා, අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඒ බ්‍රාහ්මණ පිරිස ආක්‍රෝෂමයි කරන්නේ, පරිභවමයි කරන්නේ, නොඒක ආකාරයෙන් නින්දා අපහාස කරනවා කිව්වා අපට. බුදුරජාණන් වහන්සේ ඇහුවා, එතකොට වාසෙට්ඨේනි, කොයි ආකාරයෙන්ද මේ ඒ බ්‍රාහ්මණ පිරිස ඔබට නින්දා අපහාස පරිභව කරන්නේ? එතකොට ඒ වාසෙට්ඨ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා කියනවා, අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මෙන්න මේ විදිහටයි බ්‍රාහ්මණය අපට බණින්නේ. බ්‍රාහ්මණයෝ තමයි ශ්‍රේෂ්ඨ, අනිත් අය ඔක්කොම හීනයි. බ්‍රාහ්මණයෝ තමයි වර්ණවත් උසස්, අනිත් අය ඔක්කොම පහත්. බ්‍රාහ්මණයෝ තමයි පිරිසිදු, අනිත් අය ඔක්කොම අපිරිසිදුයි. බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ පුතාලා, ඕරස, පපුවේ ඉපදිච්ච උදවිය. මුකටෝ ජාතා කටින් ඉපදිලා මහා බ්‍රහ්මයාගේ මහා බ්‍රහ්මයා වමනි දාලා බ්‍රහ්මජා බ්‍රහ්මයා විසින් බ්‍රහ්මයාගෙන් හටගත්තු බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මයාගේ මැවිල්ල බ්‍රහ්මදායාද බ්‍රහ්මයාගේ දාද මේ බ්‍රහ්මයා කියන්නේ කවුද? දාපිසල්කන දෙවියන් වහන්සේ කියන මතේ මේ කියන්නේ. ඒ කියන්නේ දෙවියන් ඒ දේව මැවිල්ල තමයි බ්‍රාහ්මණ සමාජේ. අනිත් අය ඔක්කොම ඒකට ආйти නෑ. අනිත් අය ඔක්කොම දෙවියන්ගේ එක එක තැන්වල ඉන්නේ මේ බමුණු සමාජයේ දෙවියන් වහන්සේ වමනේ දාපු සමාජේ. ඊළඟට ක්ෂත්‍රීය සමාජයේ දෙවියන්ගේ අද් දෙකින් මවූ සමාජේ බාහු රාජන්‍ය කෘතහ කියලා තියෙනවා. ඊළඟට වෛශ්‍ය සමාජයේ දෙවියන්ගේ කලවයෙන් මහන්සියලා වැඩ කරන නිසා කලවයෙන් මවපු සමාජේ ඌරුත දන්නියත් වෛශ්‍ය කියලා තියෙනවා. ඊළඟට ශුද්‍ර සමාජයේ යටිපතුලින් මවලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙන පාදභ්‍යම් ශුද්‍රෝ අජායත් ඒ ශ්‍රෝක කැලියවල තියෙනවම. ඒ කියන්නේ එතකොට මේ සත්ව වර්ගයම අවල තියෙන දෙවියන් වහන්සේගේ එක එක ශරීර කොටස් වලින්. ඒක කවුද කිව්වේ ඒ කාලේ? බ්‍රාහ්මණ සමාජයේ කියපු කාරණාව. එතකොට මේකදී බුදුරජාණන් වහන්සේ කියන වහන්සේට කියන මේ වාසිට බාරද්වාජන මෙන්න මේ වගේ නින්දා අපහාස කර කර භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපිට බයින උඹල මොක්කුද? උඹලා මේ මුඩු ශ්‍රමණයෝනේ වගේ. උඹලා මේ මහා පවුකාර මේ දෙවියන්ගේ යටිපතුලින් ඉපදිච්ච අය නුඹලා. ඇයි උඹලා මේ ශ්‍රමණී බවට පත් උනේ කියලා බයිනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දිත් මේ මිනිස්සුන්ගේ ඔළුවල තිබිච්ච මතවාද විසින් සත්‍යය වහලා දැම්මා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි අනුකම්පා හිතෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ වදාලා වාසෙට්ටේනි ඔය බ්‍රාහ්මණයන් ඔය කයි කතන්දර කියන්නේ පුරාණ ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව. පුරාණ ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඔය කයි කතන්දර කියන්නේ බ්‍රාහ්මණයාමයි ශ්‍රේෂ්ඨ, අනිත් උදවිය හීනයි, බ්‍රාහ්මණයාමයි උසස්, අනිත් උදවිය පහත්, බ්‍රාහ්මණයායි පිරිසිදු, අනිත් උදවිය අපිරිසිදුයි, බ්‍රාහ්මණයෝ තමයි දෙවියන්ගේ පුතාලා, බ්‍රාහ්මණයෝ තමයි දෙවියන්ගේ කටින් ඉපදුනේ, බ්‍රාහ්මණයෝ තමයි බ්‍රාහ්ම නිර්මාණයක්, මේක දේව මැවිල්ල කියකේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා. මේක වාසෙට මේ මිනිස්සු චුට්ටක්වත් මේ කල්පනාවකින් තොරව කියන මේක කියන්නේ. බ්‍රාහ්මණ සමාජයේ මේ බ්‍රාහ්මණ පුංචි ගෑල් ළමයි වැඩි විය පැමිණෙනවා. බ්‍රාහ්මණ සමාජයේම ඒ ගෑනු ළමයි විවාහ වෙනවා තරුණ වෙලා. ඒ අයම ගර්භණී වෙනවා. ඒ බ්‍රාහ්මණ කාන්තාවන් දරුවන් වදනවා. ඒ බ්‍රාහ්මණ කාන්තාවන්ම දරුවන්ට කිරිපොවපුවා කියනවා දිව මැවිල්ලේ කියලා. මේ මොකද්ද මේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ආලා කියන මේගොල්ලෝ බ්‍රහ්මාණං චේව අබ්බාචික්ඛන්ති. බ්‍රහ්ම කියලා කොටසක් මේ ලෝකේ ඉන්නවා. ආන්ගේ බ්‍රහ්මයන්ට ගර්හා කරනවා, නිඳා කරනවා. බ්‍රාහ්මණය මැව්වයි කියේ, බ්‍රහ්මිය මැව්වයි කියේ. ඒ දෙවියන්ට නිඳා කර කර මුසාච භාසන්ති, බොරුවක් කියේ කියනවා. දෙවියන් මැවිල්ලක් කුණාය කියේ, බොරුවක් කියේ කියනවා. බහුංච අපුඤ්ඤම් පසවති, ඒ නිසා බොහෝ පව් රැස් කර ගන්නවා. එහෙනම් දැන් මතක තියාගන්න, දේව මැවිල්ල ගත කතා කරන සියලු අය මේ ලෝකයේ සිටිනවා නම් යම්කිසි දෙවිවරු ඒගොල්ලන්ටත් ගරහා කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා, පැහැදිලිවම බොරුවක් කියාගෙන යනවා. ඒ වගේම ඒ තුලින් පව් රැස් කර ගන්නවා.

බිඳලා කියුවා මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ඔව් නියුට්‍රෝන, ප්‍රෝටෝන මේවයි, ඔව් මේවයි තියෙන සමස්ත චලනයක් කියලා. එතකොට අර ඩෝල්ටන්ගේ පැත්ත ගත්තේ වහගෙන හිටියා කටයි අනිත් ඒවායි. එතකොට මේ බලන්න, එතකොට ඒ කියන්නේ මොකද? ඒකේ මොකුත් කාරණයක් නැහැ බණින්ද. ඒකෙන් උනේ මොකද්ද? අනිත්‍ය තවත් තහවුරු වුණා. තහවුරුනකට මෙයා හිටියා වහගෙන. ආයි මොන හරි යදුනොත් මේ ධර්මයේට මොන හරි පහරක් ගහන්න අදහසක්, එයා ඒ පැත්තේ ඉඳලා පහර ගහනවා. මේක තමයි ශ්‍රද්ධා රහිත කෙනාගේ ලක්ෂණේ. අපි ඒ අවාසනාවන්ත තත්ත්වයට පත්විය යුතු නැත. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනේ මේ ලෝක කිසි කෙනෙකුට හොයාගන්න බෑ. බටහිර පාරිශුද්ධ තාම මේ தත්ත්වයට එනවා තියා හිතලවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා වාසෙට්ට දීර්ඝ කාලයක් ගියාම මේ ලෝකය විනාශ වෙනවා. එත මේ අදහෙට වෙන එකක්ද? ආදහෙට වෙන එකක් නෙවෙයි. දීර්ඝ කාලයක් ගියාම මේ ලෝකය විනාශ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ සක්වලම ඉරුසඳු ග්‍රහතාරකා මේ සක්වල තමයි විනාශ වෙන්නේ. එතකොට ආබස්සර ලෝකෙන් ඉහළ ඒ ලෝක විනාශයේදී ඒ කොටසේදී ආබස්සර සත්ත්ව විනාශයේදී මොකද වෙන්නේ? මේ සත්වයන් යේබුයේන සත්තා බොහෝ සෙයින්ම මේ සත්වයෝ ආබස්සර සංවත්තනිකා හොಂತಿ ආබස්සරගේ ආලෝක බවට පත් වෙනවා. එහෙනම් මේ සියලුම සත්වයන්, එතකොට අපිට තේරෙනවා මේ ලෝක විනාශ වෙනවා කියලා සත්වයන්ගේ සත්‍යං පූර්ණ අභාවයකට පත්වන්නේ නැහැ. පවතින ක්‍රමයකට සත්‍යං පරිවර්තනය වෙනවා. වෙලා මොකද වෙන්නේ? මනෝකාය මනෝමය මනෝමය ශරීරය ඇතුළු පීති භක්කා ප්‍රීතිය තමයි ආහාරය. සයම්පභා සුඛී ප්‍රභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ තමන්ගේ ශරීරයෙන් ආලෝකයක් විහිදෙනවා. අන්තලික්ක චර අන්තරීක්ෂයේ සරිසරනවා. ඒ කියන්නේ අවකාශී සරිසරනවා. සුබඨායිනෝ කියන්නේ සුන්දර පෙනුමෙන් යුක්තයි. මෙහෙම බොහෝ කාලයක් ඉන්නවා මේ සත්වයෝ. මට මේ කිව්වා මට හිතේම ඇවිල්ලා පෙවුනා මෙන්න මෙහෙම එකක්. කට්ට කලුවලක කලාමැදිරියෝ යනවා රංචු රංචු. ආන් ඒ වගේ අපි ඉඳලා තියෙන සංසාරේ. බුදුරජාණන් වහන්සේ වදාලා කාලයක් ගියාම මේ ඒ ආලෝක බවට පත් වෙලා ඊට පස්සේ ඒකෙනා නෑ ඊට පස්සේ මේ පොළොව හැදෙනවා. ආයමත් මේ පොළොව ලෝකෙ හැදෙනවා. පොළොව නෙමෙයි බුදුරජාණන් වහන්සේ පාරිචිකට පස්සේ ලෝක කියලා ලෝකෙ හැදෙනවා ආයමත්. ඒ කියන්නේ පෘථුවිය ආදී දේවල් සකස් වෙනකොට අර ආබස්රව හිටපු ආලෝක ශරීරය ඇතුව වෙන තැනක හිටපු මේ සත්වයන් ඒ චුත වෙලා මේ ලෝකේට එනවා. ඕපපාතිකව මේ ලෝකෙට උපදින. ඉපදිලා දැන් ඉරහඳ ග්‍රහ තාරකා මුකුත් නැහැ. එහෙමනම් දවස් මාස තියෙනවද? මුකුත් නැහැ. එහෙනම් සූර්යා මින රාශි මේෂ රාශි සංක්‍රමණය වෙනවද? නැහැ. එහෙමනම් ඒ කාලෙදි නැකත් කෙලි නැත. ඒ කාලෙදි නැහැ. ওই මහා නැකත් කෙලි නැහැ ඒ කාලේ. කරුවලයි තනිකරබ කරුවලයි මේ කරුවලේ මනෝ ශරීර වලින් යුතු මේගොල්ලු මේ මෑවිද ඇවිද ඉන්න පොළවේ. පොළවේ නෙමෙයි මේ ආකාශේ අවකාශය ඇවිද ඇවිද ඉන්නකොට දැන් හිරුසඳු නැහනේ. නමුත් දැන් මේගොල්ලන්ගේ ශරීරය එළිය පොළොවට වැටෙනවා. වැටුනහම එළිය වැටුනහම පොළොව පේනවා. පේන්නේ කොහමද? අර කිරියාට්ටියක් මිදෙව්වහම උඩ තියෙන යොදේ වගේ යොදයක් තමයි පේන්නේ. මේගොල්ලෝ තව ලඟ වුණාම සුවඳ එනවා ඒකෙන්. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? එක්කෙනෙක් කල්පනා කරනවා මොන වගේ ඇද්ද මේවා කියලා. පාත් වෙලා ඉමේට දිව ගානවා. මේ හැඟිල්ලෙන් මෙහෙම අරගෙන දිවේ ගානවා. දිවේ ගෑවම මෙයාට මොකද වුනේ? රහ වැටුණා. එහෙනම් මේක පෘථිවි රසයි. බොහොම යෝදී වගේ තිබුණ රස වැටුණා. මෙයාට තණ්හාවේ බැස ගත්තා. මෙයා ටික ටික ආයමත් තියව ඇඟිලි ගගහ මොකද කළේ? දිවේ ගාගත්තා. මේක බලාගෙන හිටිය අනිත් අය මොකද උඹ කරන්නේ කියලා මේ බලාපංගුව මේක රහයි. ඊට පස්සේ මොකද කළේ? අනිත් අයත් ඇඟිලි ගගහ දිවේ ගාගෙන ඊට පස්සේ බැලුවා රහ වැටුණා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කළේ? අමාරුවෙන් මෙම හූරලා අරගෙන පොඩි ගුලි අරගෙන කටේ දාගෙන ටොපි වගේ තියන් හිටියා. එතන මොකද වෙන්නේ? මේගොල්ලන්ට මේක ටික ටික රහ වැටුණා. අපි ටොපි ගන්නෙත් ඒ පුරුද්දට දාන්නේ නෑ නේ. ඒ වගේ තමයි මේගොල්ලෝ මේක කළා තියෙන ඉස්සල්ලාම මිසත්ත්වය. මේ වගේ පෘථිවි රසය ලෙවකක පෘථිවි රසයේ ගුලි කර කර රස විඳින්න යනකොට කාලයක් යනකොට ඒක මුල් කරගෙන මේගොල්ලන්ගේ තිබිච්ච ශාරීරික ආලෝකේ නැති වෙලා යනවා. ශරීර ආලෝකේ නැති වෙලා යනකොට ඔන්න හිරු සඳු ලෝකේ ලෝකේ සූර්යා චන්ද්‍රයා දෙක ප්‍රකට වෙන්න ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් මේ සූර්යා චන්ද්‍රයාගේ ගුරුත්වයට මේ පෘථිවි ආදී අහස වෙනවනේ. ඒ රෝස ඔන්න දවස මාස ආදී දේවල් හැදෙන්න පටන් ගන්නවා. ඊරවසේ මොකද වෙන්නේ? බොහෝ කාලයක් ගියාම දැන් මේගොල්ලෝ තාමත් අර පෘථිවි රසය ටික ටික කනවා. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ශරීර ටික ටික ගොරෝසු වෙනවා. ගොරෝසු වෙනකොට මේ දැන් මේගොල්ලන්ගේ ආලෝකේ නැහැ. දැන් එකිනෙකාට කරවලක ලයිට් ටිකක් වගේ එළියන්නම් තියෙන්නේ. එකිනෙකා හුවා දක්වා ගන්න දෙයක් නැහැ. දැන් එළියේ නැහැ. දැන් ඉරේලිය තියෙන්නේ. ඒකෙන් පේනවා එක එක කෙනාව. සමහරුව ලස්සනට පේනවා, සමහරුව කැතට පේනවා. ලස්සනට පේනවා කියන්නේ මේ බලපන් මගේ ලස්සන උඹ බිහෙටි කියලා කියනවා. එතන මොකද වෙන්නේ? අර මාන්නය ඇති වෙලා ඒ මාන්නකාරකම මුල් කරගෙන කටයුතු කිරීම නිසා පෘථිවි රසයේ ටික ටික ටික නැති වෙලා යනවා. ඉතින් නැති වෙලා ගියාට පස්සේ මේගොල්ලෝ ශෝක කරනවා. ශෝක කරනවා. අනේ මේ කොච්චර රසයක් තිබ්බද? කොයිතරම් රසද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දැනුත් ඒක තමයි කියනවා. මිනිස්සු මොන හරි රසවත්දයක් හම්බ වුණාම ෂා රස කියනවා. ඒ කියන්නේ අර පුරුද්දට කියනවා. එහෙනම් අපි දන්නේ නැතුව අපට අර ඉබඳු ශරීර තියෙද්දි තිබිච්ච පුරුදු පවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සු දන්නේ නැහැ කියන මේ පුරුදු ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඔය වගේ මේ කාලාන්තරයක් සංසාරේ ගත කිරීමේ පුරුදු කියන මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? රස පෘථුවිය නැතු යනවා. එහෙනම් අපිට මේක එකක් පේනවා. මේ సంతානයේ පිරිහීමෙන් මිනිසයාගේ පරිහානියේ මේ පෘථිවි රසය අතුරුදහන් වෙනවා. මේක කියවද්දි මට මතක් වුණා මේ අපි පොඩි කාලේ අපිට මතකයි අපේ ගෙවල්වල හෝර්ලික්ස් හදනවා. කුස්සිය හදන එකට මේ ඉස්සරහ ස්තූපුවට සුව දෙනවා නේද? එහෙනම් දැන් මේ තියනවාද? එහෙනම් දැන් නිකන් මේ අලු වගේ අලු දිය කරනවා වගේ කොස්තම්බන්නකට ඉස්සරහට සුව දැන් තියෙනවා. දැන් ඉවරයි ඒව. දැන් රොඩු වගේ. අන්න බලන්න මේ මිනිස්යාගේ පරිහානිය මේ අවුරුදු 30-40ට මෙහෙම බලපාලන ඉස්සරහට එනකොට සම්පූර්ණම අනාගත සත්‍යයට නීරස දේවල් තමයි අනුභව කරන්න වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ රසපෘථිවිය අතුරුදහන් වෙනවා. ඊට පස්සේ නම් මේගොල්ලෝ ඉතින් බලන පොළවේ මොනවද ආය හැදෙන්නේ? රස නැහෙනේ. ඕන්න හැදෙනවා જાතියක්. ඒවට කියන්නේ භූමි පප්පටක බිම් පපඩම්. බිම් පපඩම් කියන්නේ මොනවද? හතු જાතියක්. දැන් තියෙන හතු නෙමෙයි මේ කියන්නේ. මේක නිකන් මේ පැණි ඇතුළට දාපු තුනි රොටියක් වගේ එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේක නිකන් මී වදේක හැදී, කියන්නේ මී වදේක මී වදේ මී පැණි වල පාට තියෙන ඇතුළේ තියෙන මී පැණි වගේ જાත්‍ය තුනි තට්ටුවක් තියෙනවා. මී පැණි වගේ පැණි රස දෙයක් හැදිලා තියෙනවා. ඉතින් මේක තමයි ඊට පස්සේ අර සත්වයන් ආහාරයට ගන්න. ඒක ගන්න තව තව ඒගොල්ලෝ ගොරෝසු වෙලා යනවා. තව තව ගොරෝසු වෙලා ගිහිල්ලා තව තව ප්‍රකට වෙන්න ගන්නවා. සමහරු පැහැදිලි වෙනවා ලස්සනයි, සමහරු කැතයි. එතකොට මොකද වෙන්නේ? ආයෙත් කියන්න ගන්නවා. මොකද්ද කියන්න ගන්නවා? ඔව් මේ බලපන් මගේ හැඩ, උඹේ හැටි බලපන් කියලා කියනවා. දැනුත් තියෙනවනේ. ආ මේක තියෙනවා ඒ කාලෙත්. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ තිබිච්ච අර එහෙම මේ වගේ මානසික පරිහානියට පත් වෙන එකට අර භූමිපප්පටක බිම්පපඩම් අතුරු දහන් වෙලා යනවා. ඊරෝසි මේගොල්ල බලන තව මොනවද කන්න තියෙන්නේ කියලා ඇනට ඔන්න චූටි වැල් జాතියක් හැදිලා ලොකු වෙලා යනවා. නිකන් කන්න පුළුවන් වැල් జాතියක්. මොනවද ඒ? බදා ලතා. බයන්න දායන්න ලතා. එතකොට මේ බදාලතා කියන වැල් జాතිය මේගොල්ලෝ කන්න පටන් ගන්නවා. දැන් වගේ හපල කන්න කෑමන්ත කොහොමද කියලා කියන්න තේරෙන්නේ නැහැ මේක කාපු හැටි. මේව තමයි කන්න පටන් ගන්න. මේවා කන්න කන්න මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ශරීරය තව තවත් ගොරෝසු වුණා. තව තවත් ගොරෝසු වුණාම ඊටවසේ මොකද වෙන්නේ? මේගොල්ලෝ ආයමත් ඉක්ිනිකා හුවා දක්වන්න පටන් ගත්තා, හෙලා දක්වන්න පටන් ගත්තා. කාලයක් යනකොට ඒ බදාලතා කියන වැල් జాතිය අතුරු දහන් වෙලා ගියා. ඊටවසේ මොකද වුනේ? මේගොල්ලෝ දුක් වෙන්න පටන් ගත්තා. අනේ අපිට ඒවා තිබුණා, ඒව නැති වුණා කියලා බුදුරජාන් වහන්සේ වදාලා දැනුත් ඒක තමයි කියනවා. කවුරු හරි මේ මිනිස්සු දැන් මේ පුරුද්දට කියනවා මේ මොන හරි දුක හිතෙන දෙයක් හිතට සිද්ධ වුණොත් එහෙම කෑ ගහනලු අනේ මට තිබුණා ඒව නැති වුණා කියලා. යා පරණ පුරුද්දට කියනවා ඒ කෑ ගැහිල්ල එන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් කාලයක් ගියා. දැන් මේගොල්ලෝ බලනවා කන බොන දේවල් මොනවද තියෙන්නේ කියලා බලනකොට ඇල්හාල් జాතියක් වැවෙනවා. තැන් තැන් වල වැවෙනවා ඇල්හාල්. ඇල්හාල් කියන්නේ මොකද? ඇල් වි කියන්නේ නේතු. ඔව් ඒ කාලේ මේක වැවුනාම පොතු නෑ, හාල් ඇටි තියෙන. වි නෑ, වි පොත් නෑ. ඇල්හාල් జాතික වෙන හරි සුවඳයි, හරි රසවත්. ඉතින් මේ සත්වයෝ මොකද කරන්නේ? මේ ඇල්හාල් තමයි අරගෙන යන්නේ. උදේට යනවා, උදේට ගිහිල්ලා ඇල්හාල් අරගෙන කනවා. ආයේ හවසට ආයෙත් ඇල්හාල් කනවා. ආයේ පහුවදා උදේට යනකොට අර ඇල්හාල් කඩාගත්තු තැන්වල ඒ විදිහටම ආයෙමත් ඇල්හාල් හැදිලා තියෙනවා. මේ ඇල්හාල් කන්න කන්න මොකද වුනේ? මේගොල්ලන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම මුළු ශරීරයේම අංග සම්පූර්ණ ප්‍රකට වෙන්න පටන් ගත්තා. එතකොට ස්ත්‍රිය ස්ත්‍රිය හැටියට පේන්න ගත්තා, පුරුෂයා පුරුෂයා හැටියට පේන්න ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? මේ ස්ත්‍රී පුරුෂ දෙන්නා ඔවුනොන් දිහා බලාගෙන හිටියාම ඔවුනොන් කෙරෙහි මොකද වුනේ? රාගයක් හටගත්තා. රාගයක් හටගත්තාම මේගොල්ලෝ අසත් ධර්මයේ යෙදුණා. එතකොට මොකද වුනේ? මේක බලංගට අනිසත්‍ය ඈ, මේ මොකද කියලා පස් වලින් ගහන්න ගත්තා. පිසිදුඹලට කියලා ගල් වලින් ගහන්න ගත්තා, ගොම වලින් ගහන්න ගත්තා කියලා තියෙනවා. එහෙනම් ඒ කාලේ ගවයන් ඉඳලා තියෙනවා. ගොම වලින් ගහන්න ගත්ත බුදුරජාණන් වහන්සේ වදාලා ආන්ගේ පුරුද්දටයි කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අලුත් මගුල් ජෝඩු වලට පස් ගහන්නේ. මෙහි තුඳයි නැකතට ඒක පටන් ගත්තා නම් මෙහි ගහන්නේ මොනවාද? මල් වලින් නේද? මල් වලින්ද? වතුර වලින් ගහනවා. ඉඳුල් වතුර නවන භෝමාගේ. මට මතකයි මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ ඒ අර අලුත් ජෝඩු වලට මේ එහෙම පෙන් කරන්න බෑ ආවට ගියාට. ඔව් වතුර බාදු වලින් ගහනවා. ඊට පස්සේ අවසර තියෙනවා. එතකොට පැහැදිලිව පේනවා මේ මේ මොකද්ද මේ ඉන්නේ? මේ අර පරණ පුරුදු. පරණ පුරුදු මේ ඉන්නේ. අපි දන්නේවත් නැහැ මේ පරණ පුරුදු මේ ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේදල මේ මිනිස්සු දන්නේ නැහැ කියනවා. ඒ මොකද කරන්නේ කියලා? පුරාණං අග්ගඤ්ඤං අක්ඛරං අනුස්සරಂತಿ නත්තේ වස්සත්තං ආජානಂತಿ. මේගොල්ලෝ දන්නේ නැහැ මේකේ තේරුම මොකද්ද කියලා. අර පැරණි දේ කියන මේ මේගොල්ලෝ මේ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඒ එතකොට මේ අසද්ධර්මයේ කොටසකට මේ අසද්ධර්මයේ රහ වැටුණා. ඊට පස්සේ මොකද කළේ? මේ ස්ත්‍රී පුරුෂය එකට ඉන්න පුරුදු වෙලා මේගොල්ලෝ ගම් වලට ආවේ නැහැ. ඇයි ගම් වලට එන්න බැරි? පාස් ගහනවන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ කල්පනා කළා ටික එන්නේ නැතුව ඉන්නවා දැන්. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කළේ? මේක හරියන්නේ නැහැ. අපි ජෝඩි ජෝඩි ඉන්න අපි ගෙවල් හදාගමු. ආන්න ගෙවල් පටන් ගත්ත තැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඉතින් ගෙවල් හදාගෙන දැන් ඔන්න නිර්මාණය වෙනවා ගම්. දැන් ගමක් හැදින්නේ. ගමක් හැදින්න නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ? අර මේ එක්කෙනෙක් කල්පනා කරනවා මට මේ හැමදාම ගිහිල්ලා ඔය ඇල්හාල් කපාගෙන ඉන්න බෑ. මම දවස් කීපයකට සෑහෙන්න ගිහිල්ලා කපාගෙන එනවා කියලා ඇල්හාල් කපාගෙන ආවා. ඊට පස්සේ අල්ලපු ගෙදර එක්ක නෑවිලා කිව්වා පහවදාවද යමන් ඇල්හාල් ගේන්නේ මට බෑ කියලා ගේන්නේ. ඇයි? මම ගෙනාවයි කිව්වා දවස් කීපයකට සෑහෙන්න ඇල්හාල්. අනිත් එක්කිනා කල්පනා කළා ඒක හරි ලීසි ක්‍රමේනේ. වමත් ඒක කරනවා කියලා ඇල්හාල් ටික කපාගෙන එයත් ගෙනාවා. ඊළඟ එක්කිනාගෙන් ඇහුවා දැන් යමන් ඇල්හාල් ගේන්න පහවද ඇහුවා. බෑ කිව්වා. අපි ගෙනාවයි කිව්වා මේ දවස් කීපයකට සෑහෙන්නේ. අර කල්පනා කළා එහෙනම් මේක හරි හොඳයිනේ කියලා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඒගොල්ලෝ එතනට යනකොට අර කපපු තැන් වල අලුතින් පැලවෙන්නේ නැහැ. ඇල්හාල් කපුවට පස්සේ අලුතින් පැලවෙන්නේ නැහැ. ඊට පස්සේ බලනකොට ඇල්හාල් වල පොතු හැදෙනවා. ඊට පස්සේ LV ඔන්න LV හටගත්තා. ඊට පස්සේ පඳුරු පඳුරු තැන් තැන් වල හැදෙන්න ගත්තා. ඊට පස්සේ අර විදිහට නැහැ. මේ සියලු සත්වෝ එකතු වුණා. එකතු වෙලා කතා වුණා. අපිට මේ අධර්මයේ පහළ වුණා. අපේ ජීවිත තුල බලාපොරොත්තු දැන් මේගොල්ලෝ කතා කරන බලාපොරොත්තු දැන් අපේ ජීවිතවල අපි මනෝමය ශරීරවලින් මේ ආකාශ ශරීරගෙන ආලෝක ශරීරය ඇතුව හිටියා. ඊට පස්සේ අපි මේ පොළොව ලිව ගන්න පටන් අරගෙන මේ ආලෝකේ නැති වෙලා ගියා. ඊට පස්සේ මොකද වුනේ? අපිට මේ පෘථිවි රසය අතුරුදහන් වෙලා පපඩම් ජාතියක් හැදුනා. අන්තිමට ඒවා කකා ඉඳලා ඒවත් නැති වෙලා ගියා. ඊට පස්සේ බදාලත ආවා. අන්තිමට බදාලතත් ගියා. ඊට පස්සේ ඇල්හාල් ආවා. දැන් ඇල්හාලුත් නැහැ. ඇල් වී තියෙන්නේ. දැන් කලින් වගේ ඒව හැදෙන්නෙත් නැහැ. ඒ තැන්වල අපි දැන් ඉතින් වැඩක් කරමු කිව්වා. අපි අපේ මේ ගෙවල් වලට ඕන හැටියට අපි මේ කුඹුරු බෙදමු කිව්වා. වැටවල් ගහමු කිව්වා. ආ මගේ කුටස මේක, උඹේ කොටහ අරක, උඹේ කොටහ අර කෑල්ල උඹ ගනින්, අර එහා පැත්තේ කෑල්ල උඹ ගනින් කියලා මොකද කළේ? එකතු වෙලා වැටවල් ගහන්න පටන් ගත්තා. වැටවල් ගහන්න පටන් අරගත්තට පස්සේ දැන් ඉතින් වැටවල් ගහගෙන ඒ සීමාව තියලා තියෙන ඒවා විතරයි මේගොල්ලෝ පරිභෝජනයට ගන්නෙ. ඊට පස්සේ මොකද වුනේ? එක්කෙනෙක් හිටියන් ටිකක් තෘෂ්ණාව තියෙනවා. එයා කල්පනා කළා මගේ එක තිබුණාවේ. මම අරයගේකින් ගන්නවා කියලා. මොකද කළේ? ඔව් හොරින් ගිහිල්ලා කපාගෙන පණිනකටම අහු වුණා. හිටපිය කියලා අල්ලගත්තා. අල්ලගෙන හොරකම් කළා නේද තෝ? ඔව් කිව්වා. ඇයි උඹේ තියෙන්නේ දැන් අපි දුන්නේ උඹට කොටහ? ඇයි උඹ එකකින් ගත්තේ නැත්තේ? මීට පස්සේ කරන්න ඉපාවා. හා කිව්වා. ඊට පස්සේ ගියා. පහුවදාම යන කල්පනා කළා මං එනම් වෙන කුඹුරකින් හොරකම් කරනවා. කියලා යා මොකද කළේ? වෙන කුඹුරකින් ඇල්වි අරගෙන පණිනකටම අහු වුණා. හිටපිය කියලා අල්ලගත්තා. ආලංග දැන් උඹට ඊයේත් කිව්ව නේද මේක කරන්න ඉපා කියලා. උඹ අදත් මේ හොරකම් කරනවා නේද? කරන්න මම ඊට පස්සේ කිව්වා. හා කිව්වා. ඊට පස්සේ ගියා. ඊට පස්සේ මම පහුවදා කල්පනා කළා මං එනම් අද වෙන කුඹුරකින් හොරකම් කරනවා. වෙන එකකින් හොරකම් කරන්න පටන් ගත්තාම ආය අල්ලගත්තා. ආලන් ඇහුවා දැන් ඔබට කිව්ව නේද මේ හොරකම් කරන්න අනුන්ගේ දේවල් නුදුන දේවල් ගන්න එපාය කියලා. කිව්වා කිව්වා. ඇයි උඹ මේක කළේ නැත්තේ කියලා දුන්නා එක. අටින් ගැහුවා. තව මිනිස්සෙ මොකද කළේ? හිටපිය කියලා ගලකින් ගැහුවා. තව මිනිස්සෙ තව සත්‍යයක් මොකද කළේ? පොල්ලකින් ගැවෝන්නේ නැති වුණා. හොරකම ඇති වුණා. දනමුගුරු වලින් ගහගෙනින්නේ ඇති වුණා. බොරු ඇති වුණා. මේ වගේ අකුසල ධර්ම ඇති වුණා. ඇති වුණාම ආයමත් අර ශක්තිය ඔක්කොම රැස් වුණා. රැස්සලා ඒගොල්ලෝ සාකච්ඡා කරන්න ගත්ත මෙහෙම. අපිට හරි වැඩක් උනේ. අපි තුල පව් හටගත්තා. දැන් බලන්න අපි තුල හොරකම් කිරීම ඇති වෙලා. දැන් අපි තුල එකිනෙකාට බැන ගැනීම ඇති වෙලා. නිඳ අපහස කර ගැනීම ඇති වෙලා. දඬුමුගුරු ගැනීම ඇති වෙලා. බොරු කීම ඇති වෙලා. මේ නිසා අපි මේක පාලනය කරන්න ඕන. අපි මේ පිරිසෙන් එක්කෙනෙක්ව සම්මත කරගන්නෙමු. එයාට අවසර දෙමු අපි. වැරදි කරපු අයට දඬුවම් දෙන්න. බනින්න ඕනේ කෙනාට බනින්න. පළවහරින් පිරිසෙන් පළවහරින්න ඕනේ කෙනාව පළවහරින්න අපි යාට අවසර දෙමු. දීලා අපේ අස්වැන්නෙන් කොටසක් අපි යාට දෙමු. ඒ කටයුත්ත කරනවාට. කියලා මේ පිරිස එකතු වෙලා හොඳට රූපේ තියෙන මහත දෙහෙත කෙනෙක් හොයාගත්තා. හොයාගෙන මෙයා සාධාරණව කටයුතු කරන කෙනෙක් හොයාගෙන කිව්වා එම්බා සත්වය දැන් අපි ඔබට අපේ අස්වැන්නෙන් කොටසක් දෙනවා. ඔබ මේ අසාධාරණ කටයුතු වලට දඬුවම් කරන්න. ඔව් ගර්හා කටයුතු කෙනාට ගර්හන්න. එලවන්න ඕනේ කෙනාව එලවන්න තීරණ ඔබ ගන්න ඉනිෂියේ කරලා අපි ඔබට දෙනවා කියලා. මෙන්න මේ විදිහට පිරිස විසින් සම්මත කරපු නිසා මහජන සම්මතෝති කුවාසිට මහා සම්මතෝ මහා සම්මත කියලා නම හැදුනේ මේ මහජනයා සම්මත කළා. ඊට පස්සේ මොකද වුනේ? මෙයාට දැන් බදු ගෙවනවා මිනිස්සු. අන්තිමට මොකද වුනේ? මේ කුඹුරු වතුපිටිය වල හිමිකාරයා බවට පත් වුනේ, අධිපතිය වුනේ මේ මහා සම්පත රජුරෝ. කිත්තාණං අධිපතීති කත්තියෝ. කුඹුරු වලට අධිපති නිසා ක්ෂත්‍රිය වුණා. ඊට පස්සේ ධම්මේන පරේ රංජේතීති රාජා. ධර්මානුකූලව අන්‍යයන්ව සතුටු කරවන නිසා රජුරෝ කියලා කියනවා. මෙන්න මේ විදිහට කියනවා මේ පැරණි ලෝකය තුල සම්මත වෙලා හැදුනේ. මේක ධර්මයෙන් මිසක් අධර්මයෙන් නෙමෙයි කිවුනේ කියලා බුදුරජාණන් වහන්සේ ආයමත්තු පුටා දක්වනවා. ඒ නිසා වාසිට්ඨේනි මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ පිරිස අතර තව කුරුසක් කියන ලොකු කලකිරීමකින් මේ පිරිසේ ඇතිවෙච්ච පරිහානිය ගැන. කලකිරීමකින් ඉති අනේ මේ මේ ලාමක පාපී අකුසල හටගත්ත, බොරු කීම හටගත්ත, හොරකම හටගත්ත, දඬුමුගුරු පරිහරණය හටගත්ත, මේ මොකද්ද මේ උනේ කියලා කලකෙල්ල කල්පනා කරලා අපි මේවා අපේ හිත්වලින් බැහැර කරනවා. මේ පව් අපි බැහැර කරනවා කියලා මේ ගොල්ලෝ ගම අතෑරියා. ගම අතෑරලා මොකද කළේ? තනි තනියම මේ වනාන්තරවල පොඩි පොඩි කුටි හදාගත්තා. කුටි හදාගෙන දැන් ජීවත් වෙන්න විදියක් නැහැ මේගොල්ලන්ට. දැන් ගම ඇතේරියන්නේ. කුටි හදාගත්තන වනාන්තරේ මේගොල්ල බාජෙන අරගෙන ගමට යනවා. උයපු පියපු දේවල් වලින් ඉල්ල ගන්න. පින්දපාතේ. ඊට පස්සේ මිනිස්සු බැලුවා මේගොල්ල ගම ඇතේරලා. මේ මොකද? ඇයි කියලා. එතන අපි මේ පාපී අකුසල ධර්මයන් බැහැර කරන්නයි මේ කලේ. ආන්න මේගොල්ලන්ට නමක් හැදුනා. පාපකේ අකුසලේ ධම්මේ බාහින් තීති බ්‍රහ්මණ. පාපී අකුසල ධර්මයන් මේගොල්ලෝ බැහැර කරනවා කියන අර්ථයෙන් බ්‍රහ්මණ කිව්වා. ඊළඟට බැලුවා මිනිස්සු කියලා මේගොල්ලෝ මොකද කරන්නේ කියලා. බැලුවම පස්සේ මේගොල්ලෝ වාඩි වෙලා අත් කකුල් නවාගෙන ඇස් වහගෙන ඉන්නවා. මොකද කරන්නේ? භාවනා කරනවා. බැලුවා මේගොල්ලෝ ආ ධ්‍යාන කරනවා. ඊළඟට මේගොල්ලන්ට නමක් පට බැඳුනා ජහායකා. ධ්‍යාන කරනවා කියන අර්ථයෙන් ජායකා. ඉතින් මේ ධ්‍යාන කරන්න වනාන්තරවලට ගිය අයට සමහරුන්ට ධ්‍යාන කරන්න පුළුවන් වුණා, සමහරුන්ට කරගන්න බෑ. කරගන්න බැරියයි හිමීට වනාන්තරේ අත ඇර ඇර කිට්ටුවෙන් කිට්ටු කර කර කිට්ටු කර කර ආවා වනාන්තරෙන් එළියට. ඇවිල්ලා ගම් සීමාව තුල හදාගත්තා. ගම් සීමාව තුල හදාගත්තා පොඩි කුටි. හදාගෙන මොකද කළේ? මේගොල්ලෝ පොත් ලියන්න පටන් ගත්තා. අහස දිහාවල තරු ගණන් කරලා නැකත් ලියන්න පටන් ගත්තා. ගස් කොළන් දිහා බලලා බෙහෙත් ලියන්න පටන් ගත්තා. මේ වගේ දේවල් මේගොල්ලෝ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? මේගොල්ලන් මිනිස්සු බැලුවා දැන් මේගොල්ලෝ මොකද කරන්නේ කියලා. බැලුවම මේගොල්ලෝ අර වගේ භාවනා කරන්නේ නැහැ. මේගොල්ලන්ට නම වැටුණා අජ්ජායක. මේගොල්ලන්ට නදානිමේ ජායන්ති, නදානිමේ ජායන්තිති අජ්ජායක. දැන් මේ උදවිය භාවනා කරන්නේ නැත, දැන් මේ උදවිය භාවනා කරන්නේ නැත කියලා මේ අජ්ජායක ධ්‍යාන නොකරන්නෝ කියලා මිනිස්සු උපහාසයට නම් පට බැන්න. සත් ඒ කාලේට වය මෙන්න මෙහෙමයි කියන මේ බ්‍රාහ්මණ සමාජය හැදුනේ. එහෙම නැතුව මේ ඔය කියන ආකාරයට මේ දෙවියෝ ගමනේ දාලා නොවේ කියනවා. මේ ධර්මයෙන් මිසක් අධර්මයෙන් නෙමේ. ඒ නිසා මෙලෝ පරලෝ දෙකේම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ තව කොටසක් හිටියා. මේ රජකම් කරන්න යන්නේ නැහැ. ඊළඟට තපස්කම් කරන්න යන්නේත් නැහැ. බ්‍රාහ්මණය වෙලා ඉන්නේත් නැහැ. ඒගොල්ලෝ මොකද කළේ? ගෙවල් දොරවල් හදාගෙන, කුඹුරු අතුපිටි හදාගෙන, හරක බාන ඇති කරගෙන, බඩු මුට්ටු විකුණගෙන මේගොල්ලෝ පටන් ගත්ත ව්‍යාපාර. වෙළහිල දාම් කරන්න පටන් ගත්ත නිසා නොඒක ආකාරයේ කර්මාන්ත කරන්න පටන් ගත්ත නිසා ඒගොල්ලන්ට නම වැටුණා වෛශ්‍ය කියලා. ආයතකොට ඒගොල්ලන්ට නම වැටුණොත් ධර්මයෙන් මිසක් අධර්මයෙන් නොවේ. ඊළඟට බුදුරජාණන් බලන්න, බුදුරජාණන් වහන්සේ මෙහෙම අදහසක් ඉදිරිපත් කරනකොට ඒ බ්‍රාහ්මණ සමාජයේට කසෙන් ගහනවා වගේ තියෙන්න ඇති. ඒ මේගොල්ලෝ කාලයක් මුල් බැසගෙන ඒ ඔස්සේ සමාජ ආධිපත්‍ය අරගෙන රජුරවන්ට අනුශාසනා කරන මට්ටමට ඇවිල්ලා රජුරෝ ලවා මේ ඒගොල්ලන්ව මාවපු දෙවියන්ව සතුටු කරන්න කියලා නොඑක් සත්තු මරමර ගින්නට දදා යාග හෝම කර කර හිටපු කාලේ බයිබලෙත් තියෙන මුල් කාලේ ඒ විදිහටම අර මොසිස්ලාම යාග කරපු හැටි සත්තුන්ට මේ දවන පූජාව කියලා හාරක් මරලා ආසනයේ තියලා මේ පුලුටු ගඳ දෙවියන්ට ආග්‍රහණ කරන්න සලස්සන්න කියලා කියනවා එහෙම. ඉතින් ඒ විදිහට මේ කර කර හිටියේ බමුණු පැලැන්ටි ඉබඳු සමාජයක බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ප්‍රකාශයක් කරනකොට සමාජයේ දිදරලා යන්න ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තව කොටසක් හැදුනා ඔය සමාජයේම හිටිය කොටසක් නිකන් නැහැට අහන්න ඇති. මුරණ්ඩු ගුරුසු ඒගලන්ට නම හැදුනා ලුද්දාචාරා කුද්දාචාරාතිකෝ වාසෙට්ටෝ වාසෙට්ටා සුද්දා. මේ ශුද්‍ර කිව්වේ වහල් කිනාරතින් නොවේ. එහෙනම් ශුද්‍ර කිව්වේ මේ දාස පරම්පරාවල් වහල් පරම්පරාවල් ගන්න මේ මහා බ්‍රාහ්මයා යටිපතුලි මවල කියලා නෙවෙයි. නපුරු ගති ප්‍රවතුන් නැති නිසා ශුද්‍ර කිව්වා. එතකොට මේ නපුරු එතකොට ඒගොල්ලෝ වෙනම කණ්ඩායමක් හැටියට ඒක ඒගොල්ලෝ හැදුනා. කුමාරිට ඔස්සේ ඒගොල්ලන්ව වැටුණා සමාජී වහල් තත්ත්වෙට. ඉතින් බුදුරජාණන් වහන්සේට නමුත් මේගොල්ලන්ට මේ නම් පැටබැඳිලා මේව සකස් වුනේ ධර්මයෙන් මිසක් අධර්මයෙන් නොවේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසා ශ්‍රේෂ්ඨ වන්නේ මෙලෝ පරලෝ දෙකේදීම ධර්මයයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තව කොටසක් බිහි වුණා මේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන සමාජ හතර ගැනම කලකිරිච්ච අය. මේගොල්ලෝ තෝරගත්ත අලුත් ජීවිතයක්. ඒකට කියන්නේ ශ්‍රමණ. අපි ශ්‍රමණය වෙනවා කියලා ශ්‍රමණ ජීවිතයක් පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේකේ අහනා මේ ධර්මයේ ගැන කියන දෙක තැනක වාසිට්ඨකින් අහන වාසිට්ඨේනි. දැන් බලන්න මේ ශාසනයේ එක එක පළාත් වලින් එක එක ජාතීන්ගෙන් එක එක කුල ගෝත්‍ර වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. අදත් එවනෙනේ පැවිදි වෙනවා. අදත් මේ සිංහල අය පැවිදි වෙනවා, දෙමළ අය පැවිදි වෙනවා, මට මොන ගැල තියෙනවා මුස්ලිම් අය ඉන්නවා පැවිදි වෙනවා. ඊළඟට ඉන්දියාවෙන් පැවිදි වෙනවා, ඊළඟට ඇමරිකාවේ අය පැවිදි වෙනවා, එංගලන්තයේ අය පැවිදි වෙනවා, රුසියාවේ අය පැවිදි වෙනවා, ජපාන් අය පැවිදි වෙනවා, ජර්මන් අය පැවිදි වෙනවා, අප්‍රිකන් කාර්යය පැවිදි වෙනවා, මේ ඔක්කොම පැවිදි වෙනවා. මේ පැවිදි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ අර පැවිදි වෙන්න ඉස්සලා තිබිච්ච එක නැතු යනවා. ඊරෝසි අහනකට කේතුම් මේ කවුද ඔබ කියලා අහනකට එයා පිළිතුරු දෙන්නේ අපි ශාකි පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා. ඒතර අර ගති ඔක්කොම ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔක්කොම සිද්ධවන්නේ ධර්මයෙන්මයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න එහෙමයි කියන ශ්‍රමණ සමාජය ඇති වුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ වර්ණ හතරේ කවුරු වේවා කයින් දුසිරිත් කරලා, වචනින් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටික කටයුතු වල යෙදිලා වාසය කළොත් යා මරණින් මත්තේ දුගතිය යනවා, නිරේ උපදිනවා. එහෙනම් ඒකට කුලය බලපාන්නේ නැහැ. ජාතිය බලපාන්නේ නැහැ. මරණින් මත්තේ යා දුගතියට යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ක්ෂත්‍රියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, ශුද්‍රෙක් වේවා, කයින් සුචරිතයේ යෙදිලා, වචනෙන් සුචරිතයේ යෙදිලා, මනසින් සුචරිතයේ යෙදිලා, සමාධිත්වයෙන් යුක්ත වාසය කළොත් ඒ කෙනා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළා ක්ෂත්‍රියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, ශුද්‍රෙක් වේවා, කවරෙක් වේවා, සමහර ඉන්නව කයින් සුචරිතයත් කරනවා දුෂ්චරිතයත් කරනවා, වචනින් සුචරිතයත් කරනවා දුෂ්චරිතයත් කරනවා, මනසින් සුචරිතයත් කරනවා දුෂ්චරිතයත් කරනවා, කලකට සම්මාදිට්ඨියෙන් ඉන්න පින්පව් පිළි අරගෙන කලකට පින්පව් මොකවත් නැත කියාගෙන ඉන්නවා. මේ වගේ ඉන්නව සමහරු කලවම් කරගෙන මේක අන්නේ අය මරණින් පස්සේ සැප දුක් මිශ්‍ර වෙච්ච ලෝකවල උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ ක්ෂත්‍රියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, ශුද්‍රෙක් වේවා, ඕනෑම කෙනෙක් කයින් සංවර වෙනවා නම් වචනෙන්

ශ්‍රේෂ්ඨ වන්නේ යම් දවසකද ඒ ධර්මයේ තුල මිසක් වෙන කිසි දෙයක් තුල අපිට ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්ට ලැබෙන්නේ නැත. ඒ නිසා අපි ගත්තොත් මේ ජීවිතයේදී යම් තාක් අපේ ජීවිත ගොඩනගාගෙන අකුසලයන්ගෙන් අත් මිදිලා කුසල ධර්මයන් පිළිතොල යම් කිසි දෙයක් පිළිතක් පිළිසරණක් ලබාගෙන තිබෙනවා නම් ඒ ඔක්කොම ලබාගෙන තිබෙන්නේත් මොකෙන්ද? ඒව ලබාගෙන තිබෙන්නේ ධර්මයෙන්. ඊළඟට නෝනෙක්ටන්ගෙන් යහපත් සත්පුරුෂ පින්වතුන්ගෙන් යම් ප්‍රශංසාවක් ලබනවා නම් ඒක ලබන්නේත් මොකකින්ද? ධර්මයෙන්මයි. ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට අපටත් මේ ඒවා ඔක්කොම හිතෙන් හරිගස්සගෙන යහපත් විදියට කල්පනා කරලා තෝර බේර ගැනීමේ හැකියාව ලැබෙන්නේ මොකින්ද? ධර්මයෙන්මයි. එහෙනම් අපිට පේනවා අපි සියලු දේට වඩා මුල් තැන දීලා ලබා ගන්න ඕන ධර්මයයි. ධර්මයේ තුල තමයි අපිට මේ සෑම දෙයක්ම දියුණු කර ගන්නට පුළුවන් වන්නේ. ධර්මය අපි හරියට දියුණු කරගත්තොත් මෙලෝ ජීවිතී සාර්ථක වෙනවා. ධර්මය හරියට ජීවුණු කරගත්තොත් මෙලෝ ජීවිතී විතරක් නොවේ පරලෝ ජීවිතීත් අපට සාර්ථක කරගන්නට ඕනෑතරම් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ධර්මයේමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය අපි හොඳට තේරුම් අරගෙන එතකොට ධර්මය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපිට මේ ලෝකේ පෙන්වා දීපු මේ යහපත් මාර්ගය, මේක තමයි ධර්මය. දැන් අපි දැන් මේ වෙනකොට කිසිම විශේෂ අමුතු සංස්කරණයක් ගන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම අග්ගඤ්ඤ සූත්‍රය ඉගෙන ගත්තා. දැන් බලන්න මේක අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ පිටසක්වලින් ජීවීන් වෙලා පදිංචි වෙච්ච කතාවක් කියනවද මේකේ? නෑ, මේක කියන්නේ කවුද? මේ ලෝකේ විනාශ වෙනවා. විනාශ වෙනකොට මේ ලෝකේ ඉන්න සත්වයෝ ආලෝක ශරීර බවට පත් වෙනවා. ඊරවස කාලයක් ගිය මේ ලෝකේ ආයේ හැදෙනවා. හැදුනම ඒ හිටපු දඟුලෙන් චුත වෙලා ආයෙත් ඇවිල්ලා මෙහෙම වෙනවා මිසක් ලෝක සම්භවයක් ගැන බුදුරජාන් වහන්සේගේ දේශනාවල නැහැ. මේ සත්‍යාගයේ අමුතු හට ගැනීමක් ගැන නැහැ බුදුරජාන් වහන්සේ වදාළේ කොහොමද? අවිජ්ජා නීවරණානම් භික්ඛවේ සත්තානම් තණ්හා සංයෝජනනම් පුබ්බා කෝටි නොපඤ්ඤායති. මේ තණ්හාවෙන් බෙදුණු අවිද්‍යාවන් ඇසුරේ මේ සත්‍යාගයේ ආරම්භක කෙලවරක් දකින්ට බෑ. ඉතින් ඒ නිසා නමුත් මේක පටලව ගන්නවා සමහරු. දැන් අපිට මතකයි අපිත් ඒ සාමාන්‍යයෙන් උසස් පෙළ වගේ කරන කාලේ අපි ඉගෙන ගත්තී මේ ලෝක නිර්මාණය ගැන බෞද්ධ මතය කියලා. බලමු මේ එකක් නෙමෙයි මේක උගන්වන්නේ. මේක උගන්වන්නේ මොකද්ද? මෙලෝ පරල දෙකේම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි කියන කාරණාව. ඒක අපිට අහන්න හම්බුන්නේ. අන්න එතකොට දැන් හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික අරමුණු. ඒ නිසා අපි කවුරුත් මෙලෝ පරලෝ ශ්‍රේෂ්ඨවන්නා වූ ඒ උතුම් ධර්මයේම පිළිසරණ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු.